නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම තුළින් සම්මා දිට්ඨියට පත්වන්නේ කෙසේද කියන කාරණාව. මේ දුක්ඛ සත්‍ය කියලා කියනකොට අපට කතා කරන්නට බොහෝ කාරණා තියෙනවා. අපේ ජීවිත කාලයේ පුරාවටම සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන ධර්මතාවයට අනුව හැම දෙයක්ම දුකයි නං අපට මේක කතා කරලා ඉවර කරන්න බැරි තරම්. එනම් මේ දුක්ඛ සත්‍ය කියන කාරණාව අපගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච හැම මොහොතක් ගානේ ගනුදෙනු කරන ධර්මතාවයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුව අපගේ සරියුත් මහරහතන් වහන්සේ සම්මා දිට්ඨිය කියන සූත්‍රයේ දේශනා කරන ධර්මතාවයට අනුව දුක්ඛයත් දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධ නිරෝධගාමිනී පටිපදාවත් යම් කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරනවා නම් අවබෝධ කරගන්නවා නම් එයා සම්මා දිට්ඨියට පැමිණෙනවායි කියලා උන්වහන්සේ දේශනා කරනවා. එදා තථාගතයන් වහන්සේ සාදුකාරයක් දීලා ඒ ධර්මයේ සත්‍යයි ඒක සම්මාදිට්ඨිය සැබෑවයි කියලා පිළිගත්තා. භාග්‍යතුන් වහන්සේ අනුමත කරපු නිසා අපි පිළිගත්තා නෙමෙයි, අපිත් මාර්ගයේ වඩනකොට අපටත් ඒක තමයි තේරුනේ. ඒක නිවැරදි. අපිත් ඒක දන්න නිසා අපටත් ඒක තේරෙන නිසා මේ කියන නාම රූප කිසියලොම දේවලින් ඒ කියන දුක්ඛ සත්‍ය අපටත් පේන නිසා අපිත් සාක්ෂි දරනවා ඒ ධර්මයේ හරියටම හරි ඒක නිවැරදි. තථාගතයන් වහන්සේ සාදුකාර දුන්නා, අපිත් සාදුකාර දෙනවා. එනම් මේ කියන ධර්මතාවය අපගේ ජීවිතයේ සෑම මොහොතක් ගානේ ගනුදෙනු කරනවා නම් ඒ කියන සම්මා දිට්ඨියෙන් නම් අපි ජීවත් වෙන්නේ. කෝ අපේ සෝතාපන්න ඵලය? තාම අපි කාන්තාව සරණ යනවනේ, මුදල් සරණ යනවනේ, පලි ගැනීමට වෛරය සරණ යනවනේ, ලෝභ සරණ යනවා, ద్వේෂ සරණ යනවා, මෝහ සරණ යනවා. කොයි අපේ ප්‍රශ්න මොකවත් විසඳිලා නැහනේ. එනං මේ කියන දුක්ඛ සත්‍ය අපි තේරුම් ගත්ත ක්‍රමවේදය තුළ වරදක් තියෙනවා. එදා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ ආකාරයට නෙමෙයි තේරුම් අරගෙන තියෙන්නේ. අපි පැවැත්මට තේරුම් ගත්තා. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් දුක්ඛය කියලා කියන්නේ මොනවද කියලා කිව්වාම අපි හැමෝගෙම කටේ තියෙන එක වචනයක් තමයි සබ්බේ සංඛාර දුක්ඛා. සියලුම දේවල් දුකයි. දැන් සියලුම දේවල් දුකයි නම් ඇයි කසාද බැන්දේ? හැමදේම දුකයි නම් හැම සම්මුඛ පරීක්ෂණයටම ගිහිල්ලා කොහොමරි මේ රස්සාව ලබා ගත්තේ ඇයි? බලධාරි නිලධාරි ළඟට ගිහිල්ලා කන්නලව් කරලා ලියුමක් ඉල්ලාගෙන කොහොමද රස්සාව අදාගත්තේ, පත්වීම අදාගත්තේ? දැන් සබ්බේ සංඛාර දුක්ඛ නම් මේ දුක සල්ලි දීලා අරගෙනනේ. විවාහයේ දුකයි. හැබැයි නිකන් නෙමෙයි අරගෙන ගිහිල්ලා තියෙන, සහකාරි දෑවැද්දකුත් එක්ක ලොරි දෙක බඩුත් එක්ක ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් සබ්බේ සංඛාරා දුකයි කියනකොට අපි දෑවැද්දත් එක්ක දුක ගෙනියන සිරිතක් තියනවාද? එහෙනම් යාට දුක තේරිලා නැහනේ. සබ්බේ සංඛාරා දුක්ඛ කියලා කියනවා ලක්ෂේකමාරක් විතර වියදම් කරලා කොන්ක්‍රීට් කණු දාලා කම්මි වැටක් අදිනවා. මොකද ඉඩම මගේ. දැන් දුක තේරිලාද? හම්බ වුණා ගෑනු ළමෙන් හරි දුකයි. ඇයි පිරිමි ළමයෙක් නෑ පරම්පරාව ගෙනියන්න, වාසගම ගෙනියන්න, හැම දේවාලයටම ගිහිලා පොල් ගන්නවා, දෙයි කපනවා, දෑත්තට්ටි දෙනවා, පූජාවට්ටි දෙනවා. මොකද පිරිමි ළමයෙක් ඕනේ. කෝ එයාට ඒ දුක තේරිලා නැහනේ. අනාගතේ ඉඩෝර කාලයක් එනවා, යුද්ධයක් එනවා, කන්න බොන්න නැති වෙනවා, යනේන මන් නැති වෙනවා. ඒ නිසා මේ ලස්සදාය එම්මම තිබිච්චදෙන්, මේ ලස්සපනා තිබිච්චදෙන් මේකේ පොලි වලින් අපට ජීවත් වෙන්න පුළුවන්. පොලිවලින් හරි අපට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා කියන ධෛර්යය හදාගෙන ඉන්න කෝ දුක තේරිලා නැහනේ. යුද්ධයක් ආවම කන්න බොන්න නැති වෙනවා නම් නියඟයක් ආවම වතුර බින්දුවක් නැත්තම් දැන් ආල් ගන්න කොයි කඩෙන්ද? කඩවලුත් නැහනේ. ලස්සපන තියෙනවා, පොලි තම්බෙනවා, බයි ගන්න කඩවල තියෙන්න එපාය. ආල් 60ක්වත් නැත්තම් මොන කඩෙන්ද බඩු ගන්නේ? මේක තේරුනේ නැහනේ. එනම මේ දුක්ඛය කියලා කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක්. දුක්ඛය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය, මෙන්න මේ කාරණා හතරට තමයි දුක කියන්නේ. වෙන මොකවත් මෙතන දුක කියලා එකක් නැහැ. කෝප පිංගම් වල දුක තියෙනවද? නෑ. ඒක වයසට යන නිසා අපට දුක, ජීර්ණය වෙන නිසා, දිරාපත් වෙන නිසා තමයි අපට දුක. කෝපයක් හම්බුණා, කෝප අපට දුකක් තියෙනවද බලන්න. හැබැයි ඒක කැඩෙයි කියලා නේද දුකක් තියෙන්නේ? මරණය ගැන මේ දුක. දුක මොකද්ද? මේක අවුවට තිබ්බම පිච්චෙනවා. මේක දිලිසෙන ගතිය නැතුව යනවා. ඊරෙනවා, කඩතොළු වෙනවා. බින්දෙන්න පුළුවන්. අන්න වයසට යනවා කියන දුක. හම්බ වුණා, මේක පරිස්සම් කරගන්න ඕනේ, ඉපදුනා කියන දුක. එහෙනම් මේකේන මේ දුක අපේ ජීවිතයේ සෑම මොහොතක් ගානේ අපි ගනුදෙනු කරන ධර්මතාවයන්. අද මේ අවුරුද්දේ අවුරුද්දට අපට හොඳ ලස්සන හැඳුමක් හම්බ වුණා. ඒ හැඳුම රුපියල් 5000ක් විතර වටිනවා. හම්බ වුණා. ඒ හැඳුම දැන් අලුතෙන් අපි ළඟ ඉපදුණා. කලින් තිබුණේ නැහැ. අලුතෙන් හම්බ වුණා, ඉපදුණා කියන දුක. දෙතුන් වතාවක් අඳිනකොට, නූල් ගැලවෙනකොට, පරණ වෙනකොට, ඒක ගලේ ගාලා හතුලනකොට, ඒකේ නූල් අරමෙව කඩතොළු වෙනකොට, මෝස්තරවල තියෙන පෙනුම යනකොට, දැන් මේ වයසට යනවා කියන දුක නෙමෙයිද මේ පැමිණලා තියෙන්නේ? ඉරුණාම, කඩතළු වුණාම, ගැලුණාම, කැඩුනාම, අන්නා ලෙඩ වුණා කියන දුක නෙමෙයිද මේ ඇවිල්ලා තියෙන්නේ? නැති වුණා, තව කෙනෙක් අරගෙන හොරකම් කරලා, අන්න මරණයට පත් වුණා කියන දුක නෙමෙයිද මෙතන ඇති වෙලා තියෙන්නේ? පණ තිබුණත්, පණ නැති වුණත්, මේ කියන දුක තමයි අපි හැමතැනම තියෙන එකක්, හැමතැනම අපි අත්විඳින එකක්. මේ ධර්මතාවය යම්කිසි කෙනෙක් නිවැරදිව දැක්කා නම් එයා විතරයි මේ ලෝකේ දුක්ඛ සත්‍ය දන්නේ, දුක හඳුරන්නේ. එයා විතරයි ආර්ය, අනිත් ඔක්කම අනාර්ය. හේතුව සම්මාදිට්ඨි සූත්‍රයේ එහෙම තමයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සාදු කියලා අනුමත කරන්නේ ඒ ධර්මයට. ඒ නිසා මේ දුක දන්නවා නම් විතරයි සම්මාදිට්ඨි. මේක දන්නේ නැති කිසිම කෙනෙක් සම්මාදිට්ඨියේ නැහැ. එනම් මේ ලෝකේ ඉපදිච්ච නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම. වයසට යන නිසා නේද මේ හැම ප්‍රශ්නයක්ම. මිනිස්සු ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්නේ, බැංකු පුරවන්නේ, සහකරු සහකාරි හොයන්නේ, දරුවෝ හදාගන්නේ, හැම වත්කමක්ම හදන්නේ වයසට යන නිසා, මැරෙන නිසා නෙමෙයිද? ජීවත් වෙන්න අවශ්‍ය නිසා නෙමෙයිද? එනම් මේ කියන දුක හතර නිසානේ මේ හැම ප්‍රශ්නයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. මිනිස්සු සල්ලි එකතු කරන්නේ තැඹුම් වදි අදන්න නෙමෙයි. මිනිස්සු සල්ලි ගොඩ ගන්නේ රත්න කාලේ අවුව කාලවලට වැඩට ගන්න නෙමෙයි. රත්න කාලේට සල්ලි වලින් සීතල තපින්නත් බෑ, අවුව කාලේට පුච්චල රත්න තපින්නත් බෑ. සල්ලි මිනිස්සු එකතු කරන්නේ අපි ලෙඩ වෙනකොට අපිට පීඩ වෙන්න, වයසට යනකොට, යනේනම නැති වෙනකොට වාඩි වෙලා කකා බිබී සැප විඳින්න, මරණය බේසජ්‍ය වලින් කල් දහන්න, මරණය විනාඩියකින්වත් ප්‍රමාද කරන්න. ඒකටයි මිනිස්සු මෙච්චර සල්ලි එකතු කරන්නේ. නැත්තම් සීතල කාලේට අවුව තපින්න නෙමෙයි, රස්නේ තපින්න නෙමෙයි. ගෙවල් දොරවල් අදාගෙන, දොරවල් දාගෙන, මේවා වහගෙන පරිස්සම් කරන්නේ මිනිස්සු තණ්හාව නිසා නෙමෙයි. මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනවා. අනතුරක් වෙයි, ලෙඩ රෝග ඇති වෙයි, අපට වසංගත ප්‍රශ්න ඇති වෙයි කියන මේ බයට නෙමෙයිද මිනිස්සු මෙච්චර ආරස්සාව සපයන්නේ. ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය කියන මේ හතර තමයි මේ ලෝකයේ හැමතැනම දුක. මේක භෞතික වස්තු වල තියෙනවා. මේ ලෝකේ හැම තැනම හැමදාම මේ ප්‍රශ්නමයි තියෙන්නේ. මේක යම් කිසි කෙනෙක් හරියට දැක්කනම් එයා ඒ කාන්ත වශයෙන්ම එතර වෙනවා. එයාගේ උප්පත්තිය කිසිම කෙනෙකුට හදලා දෙන්න බෑ. එක තාපසයෙක් හිටියා. ඒ තාපසයා තපෝවනේ භාවනා යෝගි වෙටියා. ඒ තාපසයා දවස් දෙකකට තුනකට එකසරයක් පිණ්ඩපාතේ වඩිනවා එක ගම්මානයකට. බ්‍රාහ්මණ ගම්මානයක් මැදින් යනකොට පින්කලිය කියලා, පින්තැලිය කියලා වරලා කලයක් තියලා වතුර පුරවලා එතන කෝපයකුත් තියලා තිබුණා. ඒ කලේ බොහොම ලස්සන මැටි කලයක්, හරි ලස්සනයි. ඒ තරුණ තාපසයාට අදහසක් ආවා, අනේ මේ කලේ අපට වටිනවා. මේ කලේ පින්තැලිය කියලා තියලා තියෙන්නේ බැමිණියක්. මේ බැමිණිය ඇත්තටම ගුණධර්ම තියෙන කෙනෙක්ද? ඒකේන අවබෝධය, ප්‍රඥාව තියෙන කෙනෙක්ද? මේක පරිස්සම් කරන්නට ඕනේ කියලා අර කෝපය අරන් පැත්තකින් තියලා, අර කලේ අරන් කරේ තියාගෙන තරුණ තාපසයා යන්න ගියා. ටික දුරක් යනකොට අර ගෙදරින් ඔළුව එළියට දාලා බලනකොට ඒ කාන්තාව දැනගත්තා වතුර කලේ කවුරු හරි හොරකම් කළා කියලා. දුවගෙන එළියට ඇවිල්ලා බලනකොට තාපසේ කෙනවා වතුර කලේ කරේ තියාගෙන තාපසතුමනි නවතින්න නවතින්න කියලා ඉස්සරහට ඇවිල්ලා අනේ තාපසතුමනි පින්තලිය අරගෙන යන්නේ ඇයි? තාපසතුමා කියනවා පිනට කියලා නම් තියන්නේ වතුර විතරක් තියන්න එපාය. කලයක් එක්ක තියලා පින්පිනිස කියලා තිබ්බාම කලයක් පිනට තමයි. එහෙනම් වතුර බොන්න අවසර තියෙන මනුස්සයට කලය ගෙනියන්නත් අවසරය තියෙනවා. ඒ නිසා තමයි ගත්තේ. නෑ ස්වාමීනි වතුර විතරයි පිනට, කලේ පිනට නෙමෙයි, ඒක මිලට. එහෙනම් කලේ මිලට වතුර පිනට. තාපසේ අනේ සමා වෙන්න මෑණියනේ, මං හිතුවේ කලෙත් පිනට තමයි කියලා, මේක මිලට කියන එක දැනුයි දන්නේ කියලා කලේ අතට දීලා වරලා hina වුණා. එතකොට මේ බැමිණි ආනවා තාපසතුමා සිනාපාන්නේ. මේ සිනාවට හේතුව කුමක්ද? එතකොට තාපසතුමා කියනවා මේ තරම් පින් කරන, මේ තරම් ජලය දාහනයක් වශයෙන් පැන්දාන දෙන මෑණියන්ට මේ මැටි ටික අත්තරින්න බැරි වුණානේ. පොළවේ තියෙන මැටි ටික අල්ලාගෙන ඉන්න කෙනා මොනවද දන් දීලා බලාපොරොත්තු වෙන්නේ මේක හිතලා hina උනේ කියනකොට ඒ මෑණියන්ට හරියට ලැජ්ජයි. ටිකක් ඉස්සරහට ගෙයලා එක පාට බිඳෙන සද්දයක් ඇහුණා. ඒ සද්දේ වෙන මොකවත් නෙමෙයි, ඒ කලේ මෑණියෝ අත්හැරියා. ඒ කලේ බිම වැටිලා වතුරත් එක්ක බිඳුණා. එහෙනම් අපේ ජීවිතවල මේ වගේ අත්දැකීම් අපට ලැබිලා නැද්ද? මේ කියන දුක්ඛ සත්‍ය තමයි අර කලේ අපේ කියන ඒ දුක තමයි අපට තියෙන්නේ. මේ කලේ නඩත්තු කරන හැමදාම හොදනවා, පිරිසිදු කරනවා, ඒක ලස්සනට නඩත්තු කරනවා. මේ වයසට යනවා කියන දුක, බිඳෙයි කැඩෙයි කියන දුක, හොරකම් කරයි නැති වෙයි කියන මරණය කියන දුක. දැන් බලන්න මේ කලේ තුලත් මේ ප්‍රශ්නේ තිබුණ නැද්ද? දැන් මේ දේශනා කරන්නේ ඒ තරුණ තාපසයා තමයි. මේක මගේ ජීවිතයේ ලැබිච්ච අත්දැකීමක්. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෝතපාසා මේ වගේ අත්දැකීම් අනන්ත අප්‍රමාණ අපට ලැබිලා තියෙනවා නේද? ඇයි මේ දුක්ඛ සත්‍ය අපි දකින්නේ නැත්තේ? සරපුව කලුතෙන් ගන්නවා ඉපදුනා කින ඒ දුක. ඇයි මේක පරිසම් කරන්න එපාය? කවුරු හරි ගෙනිච්චොන් මේක ප්‍රදර්ශනාගාරයේ තියෙන තාක්කල් මේ දුක තිබුණ නැහැ, මේ ප්‍රශ්න අපිට තිබුණ නැහැ. සල්ලි දීලා ගෙනාවට පස්සේ මේක ඉපදුනා මෙතන. දැන් මේක දුකයි. ඕ දණ්ඩ දුකයි. ඇයි මේ තියෙන මේ ලෙදර් එක පොඩ පොඩ හොදනකොට මේක පරණ වෙනවා, ගැලවෙනවා. එහෙනම් මේකේ තියෙන මොස්තරේ විකෘති වෙනවා. හේදුවාම මේකේ තියෙන ධාරිතාව වෙනස් වෙනවා. ඒ නිසා හොදන්න ලැජ්ජයි, බයයි. එහෙනම් මේ විදියට අපි මේ සරප්පු දෙක ඕදලා පිරිසුදු කරලා මේකේ යම්කිසි අංකයල්ලා ගැලවෙයි, පටිය ගැලවෙයි කියලා, අලවපු එක බුරුල් වෙයි කියලා බය හිතනවා නම් මේ වයසට යෑමේ දුක නෙමෙයිද මේ තියෙන්නේ? වලවල් වල යනකොට පරිස්සමෙන් යනවා, බොහොම පරිස්සමෙන් පිළිවෙලට තියෙනවා. ඇයි මේක කැඩෙයි කියන බය, ලෙඩෙවෙයි කියන බය. සරප්පු දෙක ගලවලා බෑග් එකකට දාලා උඩමළුවටත් ගිහිල්ලා වැඳගෙන ඉන්නවා. අත් අත්යට තියෙන්නේ මොනවද මල්ලේ? සරප්පු දෙක. රුවන්වැලි මා සෑය ළඟ සිල් සමාදන් වෙලා සාදු කිය කිය භාවනා කරනවා. කකුල යට තියෙන බෑග් එකේ මොනවද? සරප්පු දෙක. නැති වෙයි කියන බය, මරණ බය. එහෙනම් මේකේන දුක්ඛ සත්‍ය අපේ ජීවිතේ හැමතැනම අපි නඩත්තු කරන්නේ නැද්ද? දසසිල් සමාදන් වෙලා අපිට මේ සරප්පු අත්හරින්න බැරි නම් මොනවද අපි මේ ලෝකේ අත්හැරලා තියෙන්නේ? අර බැමිණියට තිබුණ ඔය ප්‍රශ්නේමයි. මුළු ළිඳේ තියෙන සේරම වතුර ටික බාල්දියෙන් ඇදලා දන් දෙනවා. අර මැටි ගුලිය දන් දෙන්න බෑ, ඒක අල්ලාගෙන දඟලනවා. එහෙනම් අපේ ජීවිතෙත් මේ වගේ දුර්වලකම් තියෙනවා නම් මේකින සම්මා දිට්ඨිය වඩා ගන්න, මේකින සම්මා දිට්ඨිය අපේ ජීවිතයේ අත්දැකීම් වලින් ලබන්න අපි මේකින කමඨාන වඩන්නට ඕනේ. මේක තමයි දුක්ඛ සත්‍ය. දුක්ඛය කියන ධර්මතාවයේ මේක. එහෙනම් මේ ධර්මතාවය තුළ නැවත අපිට සාකච්ඡා කරන්න විශේෂ කාරණාවක් තියෙන, ඒක තමයි දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය කියලා කියන්නේ මොනවද? ඉපදීම නිර්මාණය කරන තණ්හාව තමයි දුක්ඛ සමුදය. අපි මා විශාල පරිමාණයට මේක සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. විශාල කරුණු කාරණා වලින් විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. මේක සරල ධර්මතාවයන්. දුක්ඛ සමුදය සමානයි ඉපදීමේ තණ්හාව. අපට මේ ලෝකේ ඉපදීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් එම ධර්මතාවයක් අපි නිර්මාණය කරනවා නම් මේ නාම රූප වලින් ඒ කියන්නේ දුක්ඛ සමුදය මේ හදන්නේ ඒකේන සම්මාදිට්ඨිය අපි තුල නැහැ. මොකද්ද මේ ඉපදීමේ තණ්හාව කියලා කියන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන මේ කාරණා හතර නේද? මොකද්ද කාම තණ්හා, අසකන දිව නාසය සම කියලා කියන පංචකාමයන් පිනවීමේ තණ්හාව, භව විභව තණ්හාව කියලා කියන්නේ මෙතන ඉපදෙන්න කැමති කියන තණ්හාව, අතන ඉපදෙන්න බෑ කියන අකමැත්ත කියන තණ්හාව, පෙරේත ලෝක, භූත ලෝක, අපායවල හතරේ නිරේගින් ඉපදෙන්න බෑ කියන තණ්හාව, ඒ නිසා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වල සක්විති රජ වෙලා ඉපදෙන්න ඕනේ කියන තණ්හාව, දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ මේ තණ්හාව තමයි මේ හැම දෙයකම හේතුව. මේ තණ්හාව නිසා තමයි මම මේ ලෝකේ ඉපදිලා දුක් විඳින්නේ කියන මේ සත්‍ය දන්නේ නැත්නම් අන්න යා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රතික්ෂේප කරලා දන්නේ නැ මේ කියන ධර්මතාවය අපේ ජීවිතේ නැද්ද? දුකයි දුක සමුදයත් දැන් අපි දන්නවා, හොඳටම දැන් අපට තේරෙනවා මේ අපේ ජීවිතය පුරාවටම මේ ධර්මතාවයේ තියෙන බව. හැම මොහොතක් ගානේ අපි ජීවත් වෙන්නේ මේ ධර්මතාවය තුළ නේද? දුක්ඛ නිරෝධය කියලා නැවත දේශනාවේ තියෙනවා. මොකද දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මේකෙන තණ්හාවලින් නිදහස් වීම, නිරෝධ වීම, ඒවා ආශ්‍රව බැහැර කිරීම, ඒවා බැහැර කිරීමට කටයුතු කිරීම, ක්‍රමානුකූලව එකෙන් වෙන්වීම, නිදහස් වීම, මේකෙන ධර්මතාවයන් තමයි නිරෝධය කියලා කියන්නේ. එහෙනම් අපි මේකින තණ්හාවන් නිරෝධ කරනවද, ඒවා වඩා ගන්නවද කියලා කිව්වම අර පොඩි ළමයා ඇඟට වඩාගෙන තද කරගෙන හිඹිනවා වාගේ මේ භව තණ්හා, කාම තණ්හා, විභව තණ්හා කියන හැම එකක්ම දැන් අපි වඩාගෙන නෙමෙයිද මේ සසරේ ගමන් කරන්නේ? ඇස සම්බන්ධයෙන් තියෙන දිට්ටි කාමේ අපි මොනතරම් වඩනවද? කාම තණ්හා දැන් මෙතන අපි නඩත්තු කරනවා නේද? මීරි කටහඬවල් ප්‍රශංසාව, ලාභය, අපට කරන සෑම කීර්තිය, ගෞරවයක්ම, ප්‍රශංසා හැම දෙයක් තුළම අපි මේ කියන කාමය වඩන්නේ නැද්ද? ඒකට කියන සෝතකාමය, රසකාමය, ගන්ධකාමය, පොට්ටබ්බකාමයත් මේ වගේම නේද? එහෙනම් පංචකාම ලෝකයේ තුල ඉපදිලා මේ පංචකාමයෙන් පිනව පිනව අපි කොහොමද මේ කාම තණ්හාවෙන් නිදාසෙන්නේ? අදත් ගොඩාක් අය පින්කම් කරන්නේ, මා විශාල දවන්ත පුණ්‍ය කර්ම කරන්නේ, ඉපදීමක් බලාපොරොත්තු වෙන්නේ නේද? මහේසාක්‍ය දෙවිවරු වෙලා ඉපදෙන්න ඕනේ. කොහොමරි මේ සතර පායෙන් නිදාසුණත් ඇති, සුගතිගාමි වුණත් ඇති, තුසිත දිව්‍ය ලෝකෙට ගිහිල්ලා මහබෝසතාණන් වහන්සේගෙන් බණ අහන්න ඕනේ, කමඨාන් ගන්න ඕනේ, මෙත් බෝසත් මාලිගාවේ උන්වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා කර කර ඉන්න ඕනේ කියලා දන් දෙන මිනිස්සු, ඒ වගේ උම්මත්තක මානසික ලෙඩ්ඩු අද ලෝකේ නැද්ද? ඊළඟ බුද්ධ ශාසනයට ගිහිල්ලා ඒ උතුම් තථාගතයන් වහන්සේගෙන් බණ අහලා පිරිනිවන් පාන්න බලාපොරොත්තුෙන් පින් කරන ඒම මානසික ලෙඩ්ඩුත් අද නැද්ද? ඇයි මේ ගෞතම බුදුහාඳුරන්ට මොනවා වෙලාද? ඇයි මේ ධර්මස්කන්ධ 84 දායින් පිරිනිවන් පාන්න බැරිද? මේ ධර්මයේ නම් එතනක් කියන්නේ මේ කියන චතුරාර්ය සත්‍ය නම් උන්වහන්සේ දේශනා කරන්නේ, මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයම නම් උන්වහන්සේ පාදලා දෙන්නේ. ඇයි මෙතන පිරිනුවම් පෑවම අපට එන ගානවද? එහෙනම් මේ කියන කමඨාන් අපි මෙතන වඩන්නේ, මේ කියන ධර්මතාවය මෙතන පුරුදු පුහුණු කරන්නේ, අතන ගිහිලා පුරුදු පුහුණු කරනවායි කියලා මානසිකත්වයක් හදනවා. මෙතන කන්න බැරි කෙනාට අතනත් කන්න බෑ, මෙතන බඩගිනි නැති කෙනාට අතනත් බඩගිනි නෑ, මෙතන නිවෙන්න බැරි නම් කොතනවත් නිවෙන්නේ නෑ. මෙන්න මේ කියන ධර්මතාවය අපේ ජීවිතවල අපි දැනගන්නට අවශ්‍යයි. මේක තමයි දුක්ඛ නිරෝධය කියන ධර්මතාවය අපේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන 6 තුලම පවතිනවා මේ ධර්මතාවය. මේකෙන් ආශ්‍රවලින් අපි නිදාසෙන්න ඕනේ, වෙන් වෙන්න ඕනේ, මේකෙන් අපි එතර වෙන්න ඕනේ. මෙන්න මේ කියන කාරණා නිරෝධය, මේ කියන කාරණා වලින් අපි නිරෝධ වෙලා නැහැ. මේක වඩ වඩා ලං කර ගන්නවා, වඩ වඩා පිනවනවා, පංචකාම පිනවන්න තමයි මේ තරම් වෙහෙසෙන්නේ. පැවිදි භූමියට පිවිසිලා තුන්සිවුරයි පාත්‍රයයි තිබුණාම නිවන් දකින්න ඇති නේද? සිව්පසේ තිබුණාම රාත්‍රලා පිරිනිවන් පාන්න ඇති නේද? අපට පීනුන් තටාක අවශ්‍යද? වෙඩි වදින් නැති වාහන අවශ්‍යද? අපට පුද්ගලිකව ගුවන් යාන අවශ්‍යද? අපට මාලිගාවගේ සංඝාවාස අවශ්‍යද? එහෙනම් මේවා බලාපොරොත්තු වෙනවයි කියලා කියන පංචකාම පිනවන ක්‍රමයක් නෙමෙයිද මේ ඇදිලා තියෙන්නේ. රටවටේ ඇවිද රටවල් ගානේ ඇවිද ආධාර එකතු කරනවා විශාල ගොඩනැගිලි හදනවායි කියලා කියන්නේ පංචකාමයන් නෙමෙයිද මේ පිනවන්නේ, පොට්ටබ්බේ පිනවන්නේ, සුඛෝපභෝගී ජීවිතයකට මේ පෙරුම් පුරන්නේ. එහෙනම් මේ හැම තැනම මේ කියන සම්මා දිට්ඨිය නෙමෙයි වඩන්නේ, මිත්‍යා දිට්ඨිය පංචකාම වඩන්නේ. කාම තණ්හා මේ පෝෂණය කරන්නේ. මේ පුංචි දේවත් අපිට තේරිලා නැ නේද? මේ අඩුපාඩු නිවැරදි කරගන්න ඕනේ, මේ දුර්වලකම් හදා ගන්න ඕනේ, මේ ලබාපු මිනිසත් භවේවත් රාහත් වෙලා පිරිනිවන් පාන්න. භව තණ්හා විභව තණ්හා කියලා භාග්‍යතුන් වහන්සේලා දේශනා කරන්නේ මොකවත් නෙමේ, මේ භවයේද තියෙන තණ්හාව, මේ භවයේද තියෙන කැමැත්ත, ඉපදීමට තියෙන ආසාව. අපි හැමෝටම මේක තියෙනවා නේද? මැරෙනකොට කෑගාන්නේ ඇයි? තව විනාඩි 5ක්වත් වැඩිපුර ඉන්න ඕන නිසා නේද? ගොඩාක් පෝෂ්‍ය මත ආහාර ගන්නේ, පරිස්සම් වෙන්නේ, මදුරුවන්ගෙන් පරිස්සම් වෙන්න. ඕ අපුට දැල් ඔයාගෙන ලංකාව පුරා ඇවිදිනවා, ඒ දැල් ඔයාගෙන තායිලන්තේ පුරා ඇවිදිනවා, මදුරුවන්ට බේත් ඔයාගෙන සිංගප්පූරුව දිහා ඇවිදිනවා. අපේ ආරසා පරිස්සමට එක එක කිරිම් ජාති ගන්න මැලේසියාව පුරාවටම ඇවිදිනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? මරණයට තියෙන බය නේද? තවත් පැයක්වත් වැඩිපුර ජීවත් වෙන්න ඕනේ කියන ආසාව නේද? ලෙඩ රෝග ඇති වෙලා අකාලේ මියපරලව යයි, එහෙම මැරිලා බෑ. මේ කාම ලෝකේ ජීවත් වෙන්න එපාය. තව දවසක්වත් වැඩිපුර මේ කියන ධර්මතාවයේ නේද, භව තණ්හාව නේද මේ තියෙන්නේ? අපේ ජීවිතය පුරාවටම අපි මේකේන කාම තණ්හාව තියෙනවනම්, භව විභව තණ්හාව තියෙනවනම්, මේකේන ධර්මතාවය තුලනම් අපි ජීවත් වෙන්නේ. අපට ඇති සම්මා දිට්ඨියක් නැහැ. හැබැයි එක දිට්ඨියක් තියෙනවා. ඒක කිසිම කෙනෙකුට ගලවන්න බැරි. ඒක මා විශාල වශයෙන් ගිලා බැසපු මිත්‍යා දිට්ඨිය. එහෙනම් මේ ලෝකේ අපි හැමෝම මිත්‍යා දිට්ඨිකයෝ කියන එකට තව සාක්ෂියක් අවශ්‍යද? මේ වෙනකොටත් අපි මිත්‍යා දිට්ඨිකයෝ කියන එක ඔප්පු වෙලා ඉවරයි. ඇයි ජීවත් වෙන්න මේ තරම් පොරබඳිනවා, ඇසපිනවන්න පොරබඳිනවා? කිරිපැණි නැත්තම් මෙතන භාවනා කරන්නේ නැහැ කියන භික්ෂුන් වහන්සේලා අපට මුණ ගැහිලා තියෙනවා. ආනමාලු කෝලි කුට්ටු කෙසල් ගෙඩි ලැබෙන්නේ නැත්තම් මේ ස්ථානේ වැඩින්නේ නැහැ කියන භික්ෂුන් වහන්සේලා අපට ලැබිලා තියෙනවා. වැසිකිලි කැසිකිලි පාසුකම් නැත්තම්, විදුලිය නැත්තම්, අපට ඒකේන සුඛෝභෝගී විදියට පාසුවට ආරස්සාවට කුටි පාසුකම් නැත්තම් මෙතන තප්පරයක්වත් ඉන්නේ නැහැ කියන තපස්සරු අපට මුණ ගැහිලා තියෙනවා. මේක භව විභව තණ්හා කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? මේවා පොට්ටබ්බය පිනවන, අසකන දිව නාසය සමපිනවන කාම තණ්හා කියන්නේ නැතුව වෙන මොනකින් මේක විස්තර කරන්නද? වෙන කියන්න නමක් තියෙනවද මේකට? එහෙනම් මේ ලෝකේ අපි හැමෝම මේ කරලා තියෙන්නේ කාම තණ්හා වඩන එක, භව තණ්හා වඩන එක, විභව තණ්හා වඩන එක, දුක්ඛ සමුදය සත්‍යයට ප්‍රතික්ෂේප කරලා කටයුතු කරන එක තමයි මේ ලෝකේ හැමතැනම හැමදාම අපි මේ සංසාරයේ කරලා තියෙන්නේ. දැන් කාලයේ පැමිණියා ditthadhamma vedaniya vasayen මේ සංසාරයේ කරපු සියලුම කුසල් මේ දැන් පරිසම් දුන්නා, සියලුම පින්තික මේ දැන් පරිසම් දුන්නා. ඒකාන්ත වශයෙන්ම මේ දැන් මෙතන මේ ශ්‍රවණය කරන ගමන් රාහත් වෙලා පිරිනිවන් පාන්න අපට මහා කුසලයක්. ඒකාන්ත වශයෙන්ම මේ මොහොතේ ditthadhamma vedaniya vasayen පරිසම් දුන්නා අය කියලා කියනවා නම් ඒක බොහොම නිවැරදි. එහෙනම් මේකේන දුක්ඛය දැනගන්න, දුක්ඛ සමුදය දැනගන්න, දුක්ඛ නිරෝධය දැනගන්න, දුක්ඛ නිරෝධ ප්‍රතිපදාව මොකද්ද කියලා බලනකොට ඒක වෙන මොකක් නෙමෙයි, ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා සතිය, සම්මා සමාධිය හැරෙන්න එහෙම වෙන මොකවත් ඒකට විස්තර කරන්න දෙයක් නැහැ. විස්තර කරනවා නම් මේකින ධර්මතාවය පැටලෙනවා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ වෙන මොකවත් නෙමේ, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව සමානයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයම සමානයි සම්මා සතිය සම්මා සමාධියට. එහෙනම් අපි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව වඩන්නට ඕනේ නම් සම්මා සතියයි සම්මා සමාධියයි වඩන්නට ඕනේ. මේක වඩන හැමෝම මේ ලෝකෙන් සසරෙන් එතර වෙනවා. එහෙනම් අපි මේ හැම මොහොතක් ගන්නේ සම්මා සතිය වඩනවද? අනේ මේ කාන්තාව හරි ලස්සනයි, අපරාධේ මෙයාව බැඳගන්න තිබුණානේ, අර ගෑනු මිනිසයා බැඳපු නිසා තමයි සසර කලකිරලා මම මාන වුණේ. මේ මාන වෙලා උපසම්පදා වෙලා තාම කසාද බඳින අදහස ගිහිල්ලා නැහනේ. ගෙවල් දොරවල් දකින්නකොන අපරාධේ ගී කාලේ මේ වගේ ගෙයක් හදන්න තිබුණානේ. පින්ඩපාතේ යාචකයෙක් වශයෙන් යන ගමන් මොන ගෙවල් හැදිල්ලක්ද? එහෙනම් සිඟමනේ යන යාචකයෙක්ට ගෙවල්ලද නදාස තාම අත්හැරිලා නැහනේ. එහෙනම් අපි බුදුන් සරණ යනවායි කියලා පොරොන්දු වෙලා තථාගතයන් වහන්සේගේ ශාසනය වැඩ ඉඳගෙන බණ භාවනා කරනකොටත් ගෙවල් දොරවල් මතක් වෙනවනම් දූ දරුවෝ මතක් වෙනවනම් සැප සම්පත් මතක් වෙනවනම් ගෙවල් දොරවල් ගොඩනැගිලි අපේ සිතුවිලි වල මතක් වෙනවනම් කොහොද බුදුන් සරණ නෙමෙයිනේ යන්නේ. ගියා තාම පාංශකූල දීලා නැහැ. ගියා මිය පරලොව ගිහිල්ලා නැහැ. පැවිද්දා ඉපදෙනකොට ගියා මිය පරලොව යනවා. හැබැයි ගියා ඇඟිලා ඉන්නවා. ගියා තාම මැරිලා නැහැ. කොමේ නිරෝධගාමිනී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ සම්මා සතිය. සම්මා සතිය තියෙන කෙනෙකුට ඒ වගේ හිතන්න පුළුවන්ද? එහෙම මානසිකත්වයක් ඇදෙයිද? අපිටුලේ සම්මා සතිය නැහැ. හැම දෙයක්ම නිවීමෙන් දකින්නට ඕනේ, නිවීමෙන් ශ්‍රවණය කරන්නට ඕනේ, නිවීමෙන් කතා කරන්නට ඕනේ, නිවීමෙන් ජීවත් වෙන්නට ඕනේ. නිවීම මුල් කරගෙන අපි සිතන්නට ඕනේ. මේක තමයි සම්මා සමාධිය. සම්මා සමාධියෙන් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවයි කියලා කියන්නේ උන්වහන්සේ අසකන දිව නාසය සමසිතෙන් මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් ගනුදෙනු කරන්නේ නිවීම අරමුණු කරගෙන විතරයි. නිවීමෙන් පමණයි. දුක කියලා කියන්නේ මොනවද කියලා අපි සාකච්ඡා කළා. ඉපදීම, ඉපදීම වගේම වයසට යෑම, වයසට යෑම වගේම ලෙඩවීම, ලෙඩවීම වගේම මරණය. එහෙනම් ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය කියන එක දුකයි කියලා අපි හැමෝම දන්නවා. හැබැයි ඒ දුකට වඩා තව සරල නිර්වචනයක් තියෙනවා. මොකද අපි පුංචි කාලේ මේ කියන කමටා වඩනකොට මට තේරිච්ච එකක් තමයි හතරක් නෙමෙයි දුක කියලා කියන්නේ, පැවත්මටයි දුක කියන්නේ. ඉපදීම කියලා කියන්නේ පැවත්මක්. වයසට යෑමෙන් සිදුවන්නේ පැවත්මක්. ලෙඩවීමෙන් සිදුවන්නේ පැවත්මං, මරණයෙන් සිදුවන්නේ පැවත්මං, නැවත ඉපදීමෙන් සිදුවන්නේ පැවත්මං, වයසට යෑමෙන් සිදුවන්නේ පැවත්මං, ලෙඩවීමෙන් සිදුවන්නේ පැවත්මං, නැවත මරණයට පත්වීමෙන් සිදුවන්නේ පැවත්මං. මේ ධර්මතාවයට කාටවත් විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙනවා නම් ඒක අපට ප්‍රශ්නයකුත් නෙමෙයි. හේතුව මම ප්‍රත්‍යක්ෂ කළේ යම්කිසි ධර්මයක් තියනවා නම් ඒක මට සාපේක්ෂව ඒක නිවැරදි ධර්මයක්, සත්‍ය ධර්මයක්. තවත් කෙනෙක් ප්‍රත්‍යක්ෂ නොකළා නම් එයාට සාපේක්ෂව ඒක අසත්‍ය උනාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනාවේ සඳහන් වෙනවා පැවැත්මට ගියාම ඉපදෙනවා, නොපැවැත්මට ගියාම ඉපදීම නවතිනවා, එම නැත්තම් පිරිනිවන් පානවා. දැන් මෙතන සාක්ෂියක් ලැබිලා තියෙනවා නේද? පැවැත්මට ගියාම ඉපදෙනවා, එනම් පැවැත්ම නේද දුක? නොපැවැත්මට ගියාම පිරිනිවන් පානවා, එනම් පැවැත්ම නිදාසුනාම නේද නිවීම? එහෙනම් භාග්‍යතුන් වහන්සේ සාක්ෂි දරනවා ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය කියන මේක දුකයි. හැබැයි ඒ දුක සමානයි පැවත්ම. එහෙනම් පැවත්මක් තියෙනවා නම් විතරයි දුක ඇති වෙන්නේ. පැවත්ම නැත්තම් නොපැවත්ම තියෙන තැන දුකක් නැහැ. එතන තියෙන්නේ නිවීමක්. ඇයි මේ දේවල් තුළ දුක ඇති වෙන්නේ? මේවා පරණ වෙන නිසා දුක ඇති වෙන්නේ. මිනිස්සු වයසට යන නිසා තමයි අපි මේ කය පවත්වා ගන්න, තරුණකම රැක ගන්න, සායම් ගාලා මේක ලස්සන කරලා, තරුණ කරලා, මෝස්තර කරලා මේක නඩත්තු කරන්නේ. වයසට යනකොට දත් ගැලවෙනවා, දීර්ණේ වෙනවා, දිරාපත් වෙනවා, බොරු දත් දාලා ඒවා නැවත නැවත නඩත්තු කරන්නේ මොකක් නිසාද? මේකේන පැවැත්මට හේතු නිසා නේද? පැවැත්මට කැමැති නිසා නේද? නොපැවැත්මට කැමැති නම් අනිත් එක ගැලවෙන්න කලින් ගලවලා විසි කරන්න එපාය. ගස්සල කොළ ඉදිලා වේලිලා වැටෙනවා වාගේ අපේ ඉසකෙස්සලත් සම්පූර්ණ තියෙන කළු පාට නැති වෙලා සුදු වෙනවා නේද? ගැළවිලා වැටෙනවා නේද? ඒ ස්වභාව ධර්මය අපි පිළිගත්තද? රටේ නැති සායම් දාලා ඒවා කළු කරලා, තඹ කරලා, ඒවා ක්‍රේල් කරලා අපි මේ නඩත්තු කරන්නේ පැවැත්මක් නෙමෙයිද? ඒ පැවැත්මට තමයි දුකයි කියලා කිව්වේ. වයසට යෑම දුකයි කියලා කියන්නේ මෙන්න මේ පැවැත්මට. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ කියන ධර්මතාවය අපේ ජීවිතයේ තියෙනවා. දැන්වත් මේ අඩුපාඩු හදාගන්න පින් සිද්ධ වෙයි. තවත් සංඝයා කොච්චරනම් ඇවිල්ලා මේ කියන අයගේ රාත්බෝධිය වෙනුවෙන් කෑ ගන්න ඕනේද? කමටන් දෙන්න ඕනේද? කාලය සමය වැය කරන්න ඕනේද? සංඝයා විඩාවටපත් කරන්න එපා. මේ හැයෙන මේ මොහොතේ රාත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්න, මේ ලබාපු මිනිසත් භවෙන් සසර දුකෙන් එතර වෙන්න, නැවත නැවත ඉපදිලා සංගය වැරිගස්සන්න එපා, ශාසනයට විඩාවක් වෙන්න එපා. එහෙනම් දුක්ඛය අපි දැනගත්තා, දුක්ඛ සමුදය දැනගත්තා, දුක්ඛ නිරෝධය දැනගත්තා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව අපි දැනගත්තා. එහෙනම් සම්මා සතිය වඩන්න, සම්මා සමාධිය වඩන්න, මේ හැම මොහොතක් ගානේ අපි ගනුදෙනු කරන මේ ධර්මතාවය දැනගෙන සීයෙන් පවතින්න. එහෙනම් මේ කමඨාන වඩන හැමෝම ඒකාන්ත වශයෙන්ම රාත්‍රිලා පිරිනිවන් පානවා. මේක අපේ දෛනික ජීවිතයේ පුරාවටම හැම මොහොතක් ගානේ සතර ඉරියව්වක් ගානේ අපි ගනුදෙනු කරන ධර්මතාවයන්. මේ ධර්මතාවය දැන් ඉඳලා අපි තේරුම් අරගෙන මේකෙන් නිදාසෙන්නට ඕනේ. නිරෝධගාමිනී පටිපදාව අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. ඒ කියන්නේ සම්මා සතියයි සම්මා සමාධියයි අපි වඩන්නට ඕනේ. එහෙනම් මේ කියන කාරණාව, මේ කියන කමඨාන, මේකෙන අවවාදී අනුශාසනා හොඳට සිතේ ධාරණය කරගෙන නැවත නැවත දිනු කරන්න, පුරුදු පුහුණු කරන්න, අපි ජීවිතේ නම මොහොතක් ගානේ මේකෙන දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව තේරුම් අරගෙන මේකෙන ආර්ය මාර්ගය වඩලා සම්මා දිට්ඨියටපත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පානට මේකෙන කමඨාන මේ තුලින් ලබාගත්තව අවබෝධයේ දැනුම අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.